2508 වසරේ විවාහාරික මාසයේ 7 දිනේ 8 මාසයේ 3 වෙහෙස නිවා ගන්න ඕනෑ කමින් ඉවත්වන්න. හැමෝටම මානසික වෙහෙස තියෙනවා, ආතති තියෙනවා, ප්‍රශ්න තියෙනවා, වේදනා තියෙනවා. ඇයි ඔක්කොම මෙසේ වේවා මෙසේ නොවේවා, මෙසේ වේවා මම හිතනවා, මෙසේ නොවේවා මම හිතනවා, මගේ නොවන ලෝකය විනිශ්චය කරනවා, බෙදනවා, ග්‍රහණය කරනවා. නිවන කියන්නේ විනිශ්චයේ ප්‍රතිඵලයක් නොවේ. විනිශ්චය කරලා ලබා ගන්න දෙයක් නෙමෙයි. මේ ලෝකයේ කොයිව හරි පවතින එක් ධර්මතාවයක් නොවේ. නිවන තුල අවබෝධ කරගන්න දෙයක් නැහැ. නිවන කියලා කියන්නේ ස්වභාවිකත්වය. ස්වභාවිකත්වය යනු සිද්ධාන්තයක් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වභාවිකත්වය අඳුනන්නේ මහරහතුන් වහන්සේලා බුදුවරු පමණයි. අනිත් කිසි කෙනෙක් ස්වභාවිකත්වය අඳුනන්නේ නැහැ. ඔවුන් දන්නේ පරවාදය, අනුන් විසින් තමන්ගේ ඔළුවට කියලා දීපු දේ. ආගමක්, ජාතියක්, වර්ගයක්, ගෝත්‍රයක් ඔස්සේ දකින්නේ. අනිත් එක ඒ ආශ්‍රිතව ගත්ත දැනුමින් තමන් හදාගන්න සංකල්පේ. ඔය තමයි ලෝකයේ මිනිස්සු දකින ධර්මතාවය. ඉතින් ස්වභාවිකත්වය දකින්නේ මහරහතුන් වහන්සේලා. ආර්ය ශ්‍රාවකත්වය උදා කරගන්න මහන්සි වෙන කෙනා ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙච්ච කෙනා. පළවෙනිම අපහසුම කාර්යය තමයි ධර්ම ශ්‍රවණය කරන්න පැමිණීම. ඊළඟට අපහසු කාර්යය තමයි පැමිණිලා හොඳින් ශ්‍රවණය කිරීම. මෙතන හොඳින් ශ්‍රවණය කරන්නේ බොහොම සුළු පිරිසයි. 150ක් විතර. අනිත් කට්ටිය එච්චර මොලේ පාවිච්චි කරනව අඩුයි. ඒ ඊටාම සුළු පිරිසක්. ඒ අය අතරිනුත් ඉතා හොඳින් ශ්‍රවණය කරන්නේ තවත් සුළු පිරිසක්. එසේ හොඳින් ශ්‍රවණය කරලා මෙනෙහි කරන්නේ කරුණු කරුණු විමසා බලන්නේ තවත් ඒ අතරින් සුළු පිරිසක්. ඒ මෙනෙහි කරන කරුණුව පිරිස අතරින් ධර්ම අභිලාෂීව ධර්ම අවබෝධය කරගන්නේ තවත් බොහෝම සුළු පිරිසක්. ඒ නිසා හැමෝම තුල ඒ උනන්දුව ඇති කරන්න, මොකද මේ මනුෂ්‍ය సంతානේ කියන්නේ නැකිට්ටවන්න පුළුවන්, හදන්න පුළුවන්, වීරිය ඇති කරගන්න පුළුවන් එකක්. එවිට මේ සියලු දෙනාටම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙදිනක හරි. කිසි කෙනෙක් අනවබෝධයේ අස්වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෛරය නැත්තම්, ක්‍රෝධය නැත්තම් මේ කල්පනා කිරීමේ හැකියාව තියෙනවා නම්, දෘෂ්ටිගත නැත්තම්, පරම මිත්‍යා දෘෂ්ටික නැත්තම්, ස්වාධීන මිනිස්සෙකුට ඕනම කෙනෙකුට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්. මේ තමයි ලෝකීය සත්‍යයත්, ලෝකෝත්තර සත්‍යයත්, ලෝ ඇති විද්‍යාව. ඔබ උත්සාහ කරන්න ඕන මිනිසෙක් වන්න නෙමෙයි. හේතුව දැන් ඔබ මිනිසෙක්නේ. ඔබ උත්සාහ කරන්න ඕන ගැහණියක් හෝ පිරිමියෙක් වෙන්න නෙමෙයි. දැන් ඔබ ගැහණියක් හෝ පිරිමියෙක්නේ. ඔබ උත්සාහ කරන්න ඕන මමත්වයේ නැති කෙනෙක් වෙන්න. මමත්වයේ නැති කෙනෙක් වෙන්න. කොහෙද මමත්වයේ නැති වෙන්න ඕන? ඇසේ මමත්වේ නැති වෙන්න ඕන. කනේ මමත්වේ නැති වෙන්න ඕන. නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ, ඥානයේ මමත්වේ නැති වෙන්න ඕන. එසේ මමත්වේ නැති වුණාම දැවීම, පිච්චීම, ගිනි ගැනීම ඒව මොකවත් නැහැ. ඒව අඩු කරගනවා, අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉන්ද්‍රයන් ග්‍රහණය කරන තරමට, දෘෂ්ටි ග්‍රහණය කරන තරමට දැවීම් පිච්චීම් තියෙනවා. ග්‍රහණය නොකරන තරමට ඒ පොඤ්ඤලයන් දැවීම් පීඩන නැති, ආතති නැති කෙනෙක් වෙනවා. ඒ කෙනා නිර්වද්‍ය කෙනෙක් බවට පත් වෙනවා. නිවැරදි කෙනෙක් බවට පත් වෙන, විවෘත දේ කතා කරන, කියන, කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාගෙන් ලෝකයටවත්, එයාටවත් අහිතක් නැතුව හිතක්ම ලෝකයේ පවතිනවා. දෘෂ්ටිගත වුණාම මේ මානසික ආතතියක් හටගන්නවා. ඒ මානසික ආතතිය මත පීඩාවන් හටගන්නවා. ඒ පීඩාවල් තුළ ලෝකේ ගැටුම්, ලෝභ, ද්වේෂ, මෝහ, වෛරය, ක්‍රෝධ, මාන ඕව හටගන්නවා. පුජ්‍යලත්වය දියවෙන්න දියවෙන්න ඒ මොකවත් නැතුව යනවා. ඉතාම ස්වල්ප වූ දේවල් වලින් තමයි අපි ඉදිමිලා ඉන්නේ. කවුරුත් ඉදිමිනවනේ. අපේ හිතත් හිටියාම ඉදිමෙනවා, ඔය ඇත්තන්ගේ හිතත් ඉදිමෙනවා, මොනෝ හරි හේතු නිසා. ඒක භෞතිකවාදී විදියට ඔහෙ තිබුණාවේ. ඒත් අධ්‍යාත්මික වශයෙන් අපි තේරුම් ගන්න ඕන, මම මෙච්චර කිපිලා ඉන්නේ, මෙච්චර මම අර ඉදිමිලා ඉන්නවා කියන වචනේ කාටත් තේරෙනවා, එච්චර උදුම්මගෙන ඉන්නේ මොකක් නිසාද කියලා තමන්ම අහලා බලන්න ඕන. මොනවා හරි පොඩි පොඩි සිද්ධාන්ත දෙක තුනක් නිසා තමයි අපි මේ අනේ මේ ඉපදිලා මේ ලොකු මේ හිතාගෙන ඉන්නේ ලොකු කෙනෙක් කියලා. දැන් ලොකු කෙනෙක් හිතාගෙන ඉන්නේ නැතුව පොඩි කෙනෙක් කියලා හිතන්න කියනෝ නෙමෙයි. අපේ විවේකේ නැති වෙන මොනම හරි දෘෂ්ටියකට අපි භාජනය වෙනවා. ඒ නිසා දෘෂ්ටිගත නොවෙන්නට අපි වග බලා ගන්නට ඕන. හැබැයි දෘෂ්ටිගත නොවන මනුස්සයා අර ඇලවල් ලයිනේ නාන තැන්වල තියෙනවා ගල් පොත්තක්. කවුරු නාන්නවත් අර ගලේ රෙදි හපුල්ලලා රෙදි හොදගෙන යනවා. හැබැයි මේ දෘෂ්ටිගත නැති මනුස්සයා ගොඩක් අයට රෙදි හපුල්ලන්න තියෙන ගල් පොත්තක් වගේ වෙනවා. පය පිහිදා ගන්න තියෙන පාපිස්සක් වගේත් වෙනවා. එහෙත් ඒ කිසි ගානක් ඒ පාපිස්සට ඒ රෙදි අපුල්ලන ගලට පැටලුවක් නැහැ. එයා ඒ පිළිබඳව බොහොම උපේක්ෂාවෙන්, උපේක්ෂාවක් කියලා එකක් නැහැනේ, අවිඥානකයිනේ, අවිඥානක වස්තුවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අපි අවිඥානක වෙන්නයි මේ උත්සාහ කරන්නේ. අවිඥානක වුණාම හොඳ නැද්ද? කායිකව අවිඥානක කරන්න පුළුවන්. ඒක තමයි මරණය, ඊළඟට නිර්වින්දනය වගේ දේවල් කායිකව අවිඥානක කරන. එතකොට සංවේදීතාව නැතුව යනවා. අපිට මේ බාහිර සිත නෙමෙයි අපිට හදන්න තියෙන්නේ, අධ්‍යාත්මික සිත. හදපතුල ගැඹුරු. සමහර අය පිටින් කලබල වුණාට ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ගැඹුරු හදවතේ ගැඹුරු ඉතාම නිශ්චලයි. එයිසා කෙනෙකුගේ නිවැරදිතාවය හෝ වැරදිතාවය තියෙන හදපතුලේ චේතනාව කියන උපාදනය කරන ස්ථානය. චේතනාව කියලා කියන්නේ සියලු කාර්යයන්ට තියෙන පදනම. එහෙනම් ප්‍රධාන දෘෂ්ටිය. එහෙනම් චේතනා කර්මයකින් තොරව වැඩ කරන උත්තමයෝ තමයි මාර්ගඵලලාභීන් වහන්සේලා, ඒ වගේම රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා. කර්මශ්‍රය කරන ප්‍රතිපදාවේ සහ කර්මශ්‍රය කළ සම්පූර්ණයෙන් සිටින්නේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා. ඔබ කර්මයක පැටලිලා ඇති. ඒ කියන්නේ චේතනාවක පැටලිලා ඇති. ඒයින් නිදහස් වන්න. සියල්ලගෙන් නිදහස් වන්න. මේ චේතනාව හොඳයි, මේ චේතනාව නරකයි කියලා කියන්නේ චේතනා හැම දෙයක්ම චේතනා කර්ම. සියලු කර්මයන්ගෙන් නිදහස් වෙන්න ඕන කර්මශය කරනවා. කර්මශය කරනවා කියන්නේ මොකද්ද? කර්ම ක්‍රියන්නේ ක්‍රියාව, මානසික ක්‍රියාව ඉක්මවනවා. මානසික ක්‍රියාව ඉක්මවනවා. කිසි දෙයක් දිහා බැලිය යුතු නැහැ. මනස සංවර කළ යුතුත් නැහැ. පාලනය කළ යුතුත් නැහැ. ඔහි ගලාගෙන යන්නට ඉඩහැරිය යුතුත් නැහැ. ඥානය දෘෂ්ටිගත නොවීම තැන මනස සංසිඳීම කියන එක සිදු වෙනවා. ඥානය දෘෂ්ටිගත වේද යම්තාක් මනස නොසංසිඳේ. දිට්ඨිංච අනුපගම්ම. දෘෂ්ටි ගන්නෙ නැති සිල්වත්කම තමයි ලෝකේ තියෙන වටිනාම සීලය. දෘෂ්ටිගත නොවීමේ සීලය. ඒකටයි ආර්ය සීලය කියන්නේ. බුදුහාමුදුරන්ගේ වෘත සීල නැත. වෘත සීල එක එක සමාදන් වෙනේව නැත. ඒවා මේ පහු කාලීනව දාගත්ත Hindu ආභාෂය තුළ සිදුවෙච්ච දේවල්. ජීවිතයේ පැවැත්මට තමන් සහ සමාජය තුළ ආයතනයක් තුළ පොඩි පොඩි විනයන් පනවා ගැනීම කරනවා. ඒව සිල් කියන ගණේට දාගන්න බෑ. ඒක තමන්ගේ ජීවිත පහසුවට සහ පැවැත්මට. ඒ කාර්යයන් පහසු කර ගැනීමට. එවන් වූ කාර්යයක් තමයි බුදුජානන් වහන්සේගේ විනය පද්ධතිය. සීලය කියන්නේ ආරේ සීලය. දෘෂ්ටිගත නොවුණු සීලය. ඒකයි වැදගත්. දෘෂ්ටිගත නොවුණු සීලයක් වඩන්න ඇයි අපි අවශ්‍ය? මානසික සහනය උදෙසා. සතුටෙන් ජීවත් වීමට. ප්‍රීතිමත් ජීවිතයක් ඇති කර ගැනීමට. ඒ වගේම සසර දුගතියෙන් වළක්වා ගන්න. ආගමෙන් කිව්වට ස්වර්ගය යනවා කියලා වැඩේ කෙරෙන්නේ නැහැ. ගොඩක් අය භූතය වෙලා උපදිනවා ගෙවල් වලට. අන්‍ය ආගමක ගෙවල් මම ගොඩක් ඒවා දන්නවා. පස්සේ තමයි බුද්ධ ආගමේ තේරුම් ගන්න එන්නේ. නමුත් බුද්ධ ආගම ඇතුළෙත් හරියට තේරුම් ගන්න එක නැති වුණාම මිනිස්සු අනාථ වෙනවා. මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මයේ ගෙදරට හරි වත්තට පිටියට හරි කොහාට හරි භූතය වෙලා උපදින කෙනා ඔබේ අධ්‍යාත්මයේ මේ දැනුත් ඉන්නවා. එයා විවත් කරන්න. එයාට පෝෂණය කරන්න එපා. එයාව තියාගන්න එපා. සතුරු පෝෂණය කර කර තියාගන්න එපා. ඒක හරියට ත්‍රස්තවාදයක් පෝෂණය කරලා තියාගන්නවා වගේ වැඩක්. එතකොට ඒක අපේම නායකයෝ අවියාවුද දීලා අපේම නායකයෝ ඒකෙන් මලා වගේ තමයි. ඒ නිසා අපිම අපේ සසර උපදින්න ඉන්න භූතයට ආහාර සපයලා අපිම අපාගාමි වෙනවා. මොනවද අපි දෙන ආහාර? උදව්. අපි දෙන දේවල් තමයි ඔය කෙලස් කියලා කියන්නේ ඒවා. තමන්ට හානි කර දේවල් අපි ලබා දෙනවා මනසට. ඒ සියල්ල ලබා දෙන්නේ එකම එක අවිද්‍යාවක් තියෙන නිසා. ඒ තමයි ආත්මීය දෘෂ්ටිය මමත්වයේ කියන ප්‍රධාන අවිද්‍යාව නිසා. ඒකට කියනවා දුක්ඛේ අඥානං කියලා කියනවා. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුක තමයි පංච උපාදානස්කන්ධය. දුක තමයි ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය. දුක්ඛේ අඥානං කියුවේ ඒකයි. අපේ අය මේ වෙන මොකද්ද වින්දනීය දුකක් ගැන තමයි කතා කරන්නේ. ඒ වින්දනීය දුකක් කියලා කියන්නේ ඒක බාහිර එකක්. ඒක පුජ්‍යලයකට එක්කෙනෙකුට ඒක දුක වෙන්න පුළුවන්, තව කෙනෙකුට ඒක සැප වෙන්න පුළුවන්. ඒක මනෝභාවයක්. ඒක ස්ථීරසාර විද්‍යාත්මක බවක් නැහැ. විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ මේ හවල් කාරණේ හැමෝටම දුකයි කියලා. ඒකයි හැටි. ප්‍රධාන දුක අරවත් දුක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම දුක, ප්‍රබලම දුක පංච උපාදානස්කන්ධයේ දුක, ආත්ම දෘෂ්ටියේ දුක. මේ ආත්ම දෘෂ්ටි අරගෙන ඉන්නේ මම නෙමෙයි, ඔබයි. ඔබේ ආත්ම දෘෂ්ටි ඉවත් කරගත යුත්තේ ඔබමයි. ඔබේට මනස මෙහෙවන්නට උවමනා කරන්නේ සියල්ල අතහරින නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් තුළයි. ඔබේ ඥානයේ මෙතෙක් කාලයක් හැසිරුනේ නැති මාවතක්. ඔබේ ඥානයේ හැසිරෙන්නේ හැම මොහොතකම රෝධයට, එහෙම නැත්නම් චක්‍රයට හසු වෙන විදියට නිටතරම දෘෂ්ටි අනුගතව හසුරවන්නේ. දෘෂ්ටි අනුගතව හසුරවන්නේ නැතිනම් ඒක තමයි නිරෝධගාමි ප්‍රතිපදාව කියන්නේ. මේ මේ මොහොතේ බලන්න සංවේදීතාව තියෙනවා නම් ඒක දෘෂ්ටියක්. ඒක අතහරින්න. දෘෂ්ටියක් දුකක් හෝ සපක් හෝ මධ්‍යස්ථතාවයකින් තමන්ට වේදනාවක් ගලාගෙන එවනවා. වේදනාවක් වැයෙන්න පටන් ගන්නෝ දෘෂ්ටියක්. දෘෂ්ටි නැති තැන අවේදීත බවත් සහනයක් දැන. අවේදීත තැන, දෘෂ්ටි නැති තැන අවේදීත බවක් හා සහනයක් දැනෙන්න පටන් ගන්නවා. ඒක හරි සිසිලසක්. ඒක මනස පුළුස්සන සුළු නෑ, පුච්චන සුළු නෑ. නිතරම ඒ ඔස්සේ තමන්ගේ දෘෂ්ටිගත වීම තමන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ දෘෂ්ටිගත වීම ඔස්සේ තමම පුළුස්සන විදියට තමයි තමන්ගේ සසර සෑදෙන්නේ. එතන තමයි තමන්ට සාරය කියන එක ලැබෙන්නේ. ඒ වින්දන ස්වરૂපයට අනුගතව තමයි උප්පත්ති භාවයන් සකසෙන්නේ. ඒක තමන්ගේ කැමැත්ත. ඒක තමන්ගේ කැමැත්ත කියලා තේරුම් ගන්න බැරි නම් ඒක දෙයියන්ගේ කැමැත්ත හරි කියලා තේරුම් ගන්න ඕන. කාගේ හරි කැමැත්තෙන් ඔබ අපායේ හරි සසර කොතනකට හරි යනවා. සජීවීව තිබෙන මේ මනස අඳුන ගන්න. නොපෙනෙන, නොහඳුනන ලෝකයක් ගැන විශ්වාස කරලා ඉඳලා අන්ධභාවයටපත් වෙන්නේ නැතුව, මුලාවටපත් වෙන්නේ නැතුව, පීඩාවටපත් වෙන්නේ නැතුව, සසර තමන් දුකට හෙලා ගන්න නැතුව, තමාව තමා හඳුන ගන්න කියන්නේ මේ. මට කියන්න ඔබට බණක් නැහැ. මල් ළඟ කිසිම බණක් නැහැ. කිසිම දේශනාවක්, කිසිම දෘෂ්ටියක්, කිසිම ආගමක් මගේ ළඟ නැහැ. ඔබට කියන්න බුද්ධ ආගමවත් මගේ ළඟ නැහැ. වෙන ආගමක්වත් මගේ ළඟ නැහැ. මට දෙන්නට ඔබට කිසිදු දෙයක් නැහැ. ඔබරත් කියන්න මං වගේ වෙන්න. එතකොට ගනු නැහැ. දෙනු නැහැ. පාඩුවේ ඉන්නවා. කවුරුත් යටපත් කරන්න ඕනත් නැහැ, කාටවත් යටත් වෙන්න ඕනත් නැහැ. අනන්ත ජින වෙන්න, අනන්ත ජින ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕන. අන්තයක් නැහැ. අන්තය ජයග්‍රහණය කළා, අන්තය පරාජය කළා. මේ මොහොතේ ඔබ අන්තයකද සිටින්නේ? අන්තගාමී වෙන්න එපා. ඇස සංවර කරනවා කියන්නේ ඇස විවේක ගන්නවනවා. කන සංවර කියන්නේ කනත් විවේක ගන්නවනවා. නාසය සංවරයි, නාසයත් විවේක ගන්නවනවා. දිව සංවරයි, දිව විවේක ගන්නවනවා. මනස සංවරයි, මනස විවේක ගන්නවනවා. ඒවයි විවේකයේ මනාව ප්‍රකට වුණාට පස්සේ තමන්ට දැනෙන්න දෙයක් නෑ. ඒවයින් ගත්ත උපාදාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවයන් සියල්ලම විවේක ගැන්වෙනවා. ඇස කියලා කතා කරන්නේ ඔබ දන්නවා දෘෂ්ටිමය යම්කිසි බලයකට, ඒකට තමයි අපි ඇස කියන්නේ. මස් ඇහැට නෙමෙයි. එතකොට ඇස නිරෝධ කරනවායි කියනකොට කියවෙන්නේ ඒකයි. එහෙම නැත්නම් මස් ඇහැත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, මේ ඇස ඔස්සේ යන තරංගයක් එක්ක ශක්ති ස්වභාවයක් එක්ක තියෙන ගැටලුව තියෙන්නේ. ඒ ශක්ති ස්වභාවය ප්‍රහීන කරනවා. පුජ්‍යලත්වයට අඩිය තියලා තමයි ඊළඟ අඩිය උසවන්නේ. අන්න එතකොට ඔබ වැටෙන්නේ මාර්යාගේ ධර්මයට, මාරපාක්ෂික ධර්මයට. පුජ්‍යලත්වයට අඩිය තියන්නේ නැතුව ගමන ආරම්භ කරන්නේ. පුජ්‍යලත්වයට අඩිය නොතබා ගමන ආරම්භ කරන්නේ. ඔබේ පරේක්ෂණය, ඔබේ අවබෝධය, ඔබේ නිවීම ළඟා කර ගැනීම උදෙසා පුජ්‍යලත්වයට පය නොතබා ගමන ආරම්භ කරන්නේ. එතකොට ඔබ නිදහස් ගමනක් යන කෙනෙක්. පුජ්‍යලත්වය තුල පිහිටනවා කියලා කියන්නේ ඔබ අතීතයේ කරපින්න ගත්තා. ඔබ අනාගතයේ කරපින්න ගත්තා. ඔබ වර්තමානයේ බොහෝ දේවල් කරපින්න ගත්තා. ඒවයි බර ඒ අය ලබාපු ආභාෂයට අනුව, ආගමට, සංස්කෘතියට, වර්ගයට අනුව ඒවයි බර තියෙනවා. කල කී දේවල් වලට අනුගත වේවයි බර තියෙනවා. දෘෂ්ටිගත දේවල්, ආගම්, ධර්ම සියල්ලම මිනිස්සුන්ට මහා පීඩා ගෙනල්ලා දෙනවා. බාහිර දෘෂ්ටි පමණක් නොවේ, තමා විසින් ඇති කරගන්න දෘෂ්ටි පුදුමාකාර පීඩා ගෙනල්ලා දෙනවා. දෘෂ්ටිගත නොවීමෙන්, ස්වභාවයට ඉඩ දීමෙන්, විවෘත වීමෙන්, සත්‍ය වටහා ගැනීමෙන් ඔබට සහනය ඇති වෙනවා. අතහැරීම අතර සියල්ල අතහරින්න. සියල්ල අතහරිනවා යනු පුජ්‍යලත්වයට සමග අතහැරීමයි. සියල්ල අතහරිනවා යනු පුජ්‍යලත්වය සමග අතහැරීමයි. අතහැරීමේ ක්‍රියාවලිය සමග අතහැරීමයි. අතහැරීමත් අතහැරීමයි සියල්ල අතහැරීම යනු. ඒ ප්‍රායෝගික ස්වභාවයක් තුළින් දැනෙනවා මිස දැන ගැනීමට නොහැකි බව මතකයේ තබා ගන්න. ප්‍රායෝගික ක්‍රියාවලියක් තුළ නිවන සුවය දැනෙනවා මිස එය දැන ගැනීමට, හඳුනා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. එබැවින් ඔබ නිර්වාණ ධර්මයට පැමිණීමට නම් ධර්මයේ අධ්‍යාත්මය තුළ ප්‍රායෝගික කළ යුතුය. ඒ හඳුනා ගැනීමට උත්සාහ කිරීමෙන් ප්‍රතිඵලයක් නැත. දැනෙන දේ, ග්‍රහණය වන දේ අතහරින්න. මනසේ ක්‍රියාවකට හේතු වන චේතනා, දෘෂ්ටි, වචන අතහරින්න. දැනෙනවා නම් එය අතහරින්න. අත්හරිනවා යනු වෙනස් කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ස්වභාවයට අනුගත වීම තුළ අතහැරීම සිදු වෙනවා. අතහැරීම ප්‍රතික්ෂේපයක් කර නොගන්න. එහෙම වුවොත් ඔබ තවත් ගැටීමෙන් බැඳීමකට පත් වෙනවා. ඒ නිසා අතහැරීම යන ප්‍රතික්ෂේපයක් නොවේ. ගැටීම සඳහා බැඳෙන්න එපා, ඇලීම සඳහා බැඳෙන්න එපා. එසේ අතහරින්න පුරුදු වන්න. අරූපය ප්‍රාර්ථනා කරන්න එපා, රූපය ප්‍රාර්ථනා කරන්න එපා. එසේ අතහරින්න. සැපය හෝ දුක හෝ ප්‍රාර්ථනා කරන්න එපා. එසේ අතහරින්න. කිසිදු කෙනෙකු පුජ්‍යලයෙකු වීමට උත්සාහ කරන්න එපා. එසේ අතහරින්න. සිටිනා තැන බැඳීම් රාශියක සිටින්න එපා. ඒ සියල්ලගෙම නිදහස් වෙන්න. මෙය තවත් ක්‍රියාවක් හෝ භාවනාවක් හෝ කර්මයක් කර නොගන්න, ක්‍රියාවක් කර නොගන්න, දෘෂ්ටියක් කර නොගන්න. සැබෑ ලෙස දෘෂ්ටිගත නොවීමට පාත්‍රවන්න. ස්වභාවය ගැන කීමට වචන නැත. මේ සියල්ල වචන වලින් ලැබෙන වින්දනාත්මක ගුණය අභිබවා යන තැන ඔබට ධර්මය සමීප වෙනවා ඇති. වචනයෙන් කියනවට වැඩිය දෙයක් ඔබ හඳුනා ගන්න තැන ධර්මය ඔබට සමීප වෙනවා ඇති. තමන්ගේ වචනවලවත් අනුන්ගේ වචනවලවත් පැටලෙන්න අවශ්‍ය කරන්නේ. සැහැල්ලුවම ඔබගේ මාවත කරගන්න. නිදහසම ඔබගේ මාවත කරගන්න. අතහැරීම නොව සියල්ල අතහැරීම ඔබගේ මාවත කරගන්න. අතහැරීම කියන තැන පුජ්‍යලයා සිටිනවා. පුජ්‍යලත්වයේ සමග අතහැරීමටයි සියල්ල අතහැරීම කියන්නේ. අතහැරීම තැන ක්‍රියාව තියෙනවා. සියල්ල අතහැරීම තැන ක්‍රියාව සමග අතහැරීමයි තියෙන්නේ. එය ගැටීමක් නොවේ. අදපත්ලේ ගැඹුරේම තියෙන දෘෂ්ටි සංකල්පද ඉවත් කිරීමට ඔබගේ ප්‍රඥාව අවදි කරන්න, ඔබගේ වීරිය බලවත් කරන්න. වීරියද ප්‍රඥාවද අතික්‍රමණය කර යන වීරයක් ඔබ ඇති කරගන්න. වේගයේ උපරිම නිශ්චලතාවය ඔබ අත්විඳින්න ඕන. ඔබේ මනසේ තියෙන ස්වභාවයට ඉඩදීම හෝයේ දෙස බලාගෙන සිටීම නෙමේ ඔබ කළ යුත්තේ. ධර්මයට අනුව මනාව හැඩගැස්වීමයි. ධර්මයට අනුව මනාව හැඩගැස්වීම යනු ඇලීම් බැඳීම් ගැටීම් නැති දෘෂ්ටි සංකල්ප වචන නැති ධර්මය ගොඩනැගීමයි. දෘෂ්ටි වලින් තොර වූ ගුණය ඔබ තුළ ඇති කිරීමයි. එය හිස් බවක් හෝ නොසිස් බවක් නොවේ. දෘෂ්ටියක් ඇති තැන වේදනාවක් පහළ වෙනවා. දෘෂ්ටියක් නැති තැන වේදනාවක් පහළවන්නේ නැත. වේදනාවක් පහළවන හැම මොහොතකම ඔබ දෘෂ්ටියක ඇති බව වටහාගෙන ඒ දෘෂ්ටියේ නිදහස් වන්න. එවිට සෞම්‍ය බව ඔබට දැනේ. කිසිවක් නොතේරෙන බවක් දැනේ. ඒ නොතේරෙන බව තුළ, ඒ නොවිඳින බව තුළ ඔබ වැඩෙන්න, ඔබ ප්‍රකටවන්න, ඔබ දියුණුවන්න, සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න, සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරින්න, ඔබ වලාකුලක් වන්න. කොයි දිශාවට ගසාගෙන ගියත් ඒ අහස තුලයි. එය ගැටලුවක් නොවේ. ඔබට නැගෙනහිර දිශාවට හෝ බටහිර දිශාවට, උතුරු දකුණු දිශාවට යෑමට අවශ්‍ය වන්නේ නැහැ. පුජ්‍යලත්වයෙහි ග්‍රාම්‍ය නොකරන නිසා, අල්ලා නොගන්නා නිසා කොහෙට ගියත් ඒ ඔබේ සතුටයි, අකම්පිතයි, අවේදීතයි, නිරෝධ සහගතයි, විමුක්තිදායකයි, ඇලීමෙන් ගැටීමෙන් බැඳීමෙන් තොරයි, අන්තයක් නැත. අන්ධකාරය හෝ ආලෝකයෙහි නැත. අන්ධකාරය හෝ ආලෝකයෙහි නැත. එහි තිබෙන්නා වූ ඒ සුවිශේෂී ආලෝකය ඔබ අත්දකින්න. අන්ධකාරයෙන් හා ආලෝකයෙන් තොර වූ ඒ සුවිශේෂී ආලෝකය ඔබ අත්දකින්න. සියල්ලගෙන් නිදහස් වන්න වීරිය කරන්න. ජීවිතයේ ඇති සියලු වීරිය එයට ලබා දෙන්න. ඉතිරි නැතුව සියල්ලගෙන් නිදහස් වන්න. සියල්ලගෙන් නිදහස් වන තුරුම වීරිය කරන්න. ඒ නිදහස තුලින් වීරිය ප්‍රහාණය වෙනවා ඇති. මරණය පරදවා යන වීරයක් ඔබ තුල ඇති කර ගන්න. අත් නොහැර වීරය කරන්න. සියල්ලගින්ම නිදහස ලබන තුරු. සියල්ලගෙන්ම මා නිදහස්. සියල්ල නිරෝධයි. සියල්ලම නිරෝධ කරන්න. සියල්ලම අතහැර දමන්න. සියල්ල අතහැරීම යනු ඉතිරි නැතුව අතහැරීමයි. සියලු මානසික ක්‍රියා අතහැරීමයි. සියලු අපේක්ෂා අතහැරීමයි. සියලු මතකයන් අතහැරීමයි, සියලු දරා ගැනීම අතහැරීමයි, සියලු බලාපොරොත්තු අතහැරීමයි. අතහැරීම හා අල්ලා ගැනීම අතහැරීමයි. ක්‍රියාව අතහැරීමයි. මෙසේ වේවා මෙසේ නොවේවා යන පදනම අතහැරීමයි. සියල්ල අතහරින්න. අතහැරීමත් අතහැර අතහරින්න. ඒ ආකාරයෙන් ධර්මය වඩන්න. ඒ ආකාරයෙන් ධර්මය ප්‍රකට කිරීමට වීරය කරන්න. අප්‍රමාණ වීරය ඒ වෙත යොදාන්න. ඒ පුජ්‍යලත්වයේ ඉක්මවා යන වීරයක් විය යුතුයි. වීරෙහි නොබැඳී වීරය කරන්න. පුජ්‍යලත්වයේ අතහැරීමට වීරය කරන්න. මමත්වයේ අතහැරීමට වීරය කරන්න. සියල්ල නිරෝධයි, සියල්ලගෙන් නිදහස්. එහි පිහිටන්න, එය වඩන්න, එය ප්‍රගුණ කරන්න. සියල්ලගෙන් නිදහස්, සියල්ල නිරෝධයි. එහි ස්ත්‍රිය හෝ පුරුෂයා නැත. සියල්ල නිරෝධ වූ තැන රාත්‍රිය හා දහවල නැත. සියල්ල නිරෝධ වූ තැන අතීතය හා අනාගත වර්තමානය නැත. සියල්ල නිරෝධ වූ තැන ආලෝකය හා අන්ධකාරය නැත. ස්වභාවය ස්වභාවිකව ඇතිවෙන තුරු ස්වභාවය ඔබ නිර්මාණය කිරීමෙන් වළකින්න. ස්වභාවය ග්‍රහණය කිරීමෙන් වළකින්න. ස්වභාවිකත්වය පැවැත්වීමෙන් වළකින්න. ස්වභාවය ස්වභාවයෙන්ම උදාවන තුරු ඔබ සියල්ලකින් නිදහස් වන්න වීරය කරන්න. පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න වීරය කරන්න. පුජ්‍යල සංඥාවන් වලට බැස ගැනීමෙන් වීරය කරන්න. අනිත්‍ය සංඥාව වඩන්න. කිසි දෙයක් නිත්‍ය කර නොගන්න, නියම කර නොගන්න. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් නියම කර නොගන්න. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිගමණයකට පත්නවන්න. අනිත්‍ය සංඥාව සඤ්ඤාවක් කර නොගන්නා වූ ස්වභාවයම වඩන්න. සඤ්ඤා නිරෝධයයි ඇති තැනයි අනිත්‍යතාවය තිබෙන්නේ. අනිත්‍යතාවය තුළ කිසිදු දෙයක් ස්පර්ශ කිරීමට හෝ විඳීමට නැත. නිත්‍ය වූ හැම මොහොතකම යමක් විඳීමට හෝ ස්පර්ශ කිරීමට ඇත. හොඳයි. අපේ ඩොක්ටර්ගේ නම මොකද්ද? ගාමිනී කත්‍රිආරච්චි වෛද්‍යතුමා. ඔතුමා හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා ආරංචියේ තියෙනවා. ජාතික රෝහලේ වැඩ කරන්නේ. දැන් මේ මනස ශල්‍ය කර්මයකට භාජනය කරන්න හදන්නේ කොහොමද? ඒ සාර්ථකයි මේ ශල්‍ය කර්මය. මොකද දැනෙන්නේ? ඈ මොකද දැනෙන්නේ? සැහැල්ලුවක් දැනෙනවා. ඒ සැහැල්ලුව තමන්ට ඇති කරවන්නේ මනසට හිනාවක් සතුට හිනාවක් සතුටක් දැනෙනවා. අතහැරීම සැපයක්. මේ ඇසකරණාසේ දිව ශරීරය මනස අතහැරීම සැපයක්, කාලය අතහැරීම සැපයක්, ලෝකය කියන්නේ මහණෙනි දුක, ලෝකේ නිතර වීම සැපයක්. එතකොට බුදු වදන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනේ වටිනකම අපිට ප්‍රායෝගිකව දකිනවා. මේ සංඥාවල් නිරෝධ කරනකොට තියෙන සැපයනේ. දැන් මොනවද පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා කිව්වොත්, දැන් ප්‍රශ්න තියෙනවද? දැන් ප්‍රශ්න නැද්ද? ඈ? ඔය දැනට මොකුත් දැනෙන්නේ නැහැ. බලන්න ජීවිතේ මිනිස්සුයෙකුට ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ කියලා අහගන්න ලැබෙනවා. මොනේ තරම් සතුටක්ද? මොනේ තරම් දුර්ලභ ආශාදයක්ද? ඈ? පච්චත්තං වේදි ධම්මෝ. කාට හරි කියන්න පුළුවන්ද මේක මුලාවක් කියලා? තමන්ට දැනෙනව නම් ඒක සැපසේ සුවසේ. කවුරු කිව්වත් ඒක මට සැපයි නේ කියලා අපිට ඉනා වෙලා ඉන්න පුළුවන් නේ. ඔක බොරුවක් කියලා කිව්වොත් නෑ, ඉතින් ඒක මට රසයි නේ. කවුරු හරි කියනවා ඒ අඹ ගහේ අඹ කන්න එපා රස නෑ. නෑ නෑ, අපි කනවා, මේක රසයි නේ. වචන ගැන මොකද හිතෙන්නේ? වචනවල තේරුමක් නෑ. වචනවල තියෙන හීන සංකල්ප. ඉතින් ඇත්ත වශයෙන්ම මේක වචනයකින් මම ගොඩනගන්න කොච්චර උත්සාහ කළාට ඒක ගොඩනැගෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක්වත් නෑ. මට කරන්න පුළුවන් ප්‍රමාණයේ උදව්ව කළා මම නිහඬ වෙනවා. ඥානවන්ත කෙනා එක ග්‍රහණය කරගෙන ඒකට වෙනවා. ඒ නිසා දේශකත්වයට පමණක් කළ හැකි දෙයක් නෙමේ ශ්‍රාවකත්වයේ තියෙන ඥාණය අත්‍යවශ්‍යයි. හැබැයි දේශකත්වයේ කල්යාණ මිත්‍රත්වයේ නැතුව ශ්‍රාවකත්වයේ මොනතරම් උනන්දුවක් තිබ්බත් දකින්නත් බෑ. මේක සවිශේෂී ඥානයක්, අතීන්ද්‍රිය ඥානයක්, අධිචිත්ත ඥානයක්, අධිඥාන. අපි ළඟ නැති එනර්ජි එකක්, ශක්තියක් නිර්මාණය වෙනවා. අපි ශක්තිය නිර්මාණය වෙලා තියෙන ආස්වාදනය සඳහා, ඒ වගේම ග්‍රහණය සඳහා. ප්‍රතික්ෂේපය කියන්නේ ග්‍රහණයක්. මනුෂ්‍යය ළඟ තියෙන තවත් ආකාරයක ග්‍රහණයක්. පිළිකුල කියන්නේ ග්‍රහණයක්, මනෝභාවයක්. වෛද්‍යවරයෙක් නේ, ඉතින් මං කියලා දෙන්න ඕනේ. මනස පිළිබඳවත් කොච්චර තේරුම් කරගන්න ඇද්ද? මේ ග්‍රහණයෙන් තොරවීමේ අපූර්ව ප්‍රතිපදාව ඉන්ද්‍රිය සාපේක්ෂ නොව අලුත්ම ගුණයක් ලොවට බිහි කරපු. ඒක බිහි කළේ ගෞතම ලෝතර සම්මා සම්බුදුහාමුදුරු ඉන්දියාවේ අර සුද්ධෝදන මහා මායා කියන දෙපළගේ එකම පුත්, ඒ පුත් කුමාරයා. ඒක අසිරිමත් දෙයක්. තනියෙන් මිනිස්සෙකු මේ අවබෝධ කරගත්තා කියලා කියන්නේ අදහන්න බැරි දෙයක්. අපි ළඟ ශක්තියින් හැදිලා තියෙන රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ විඳ ගන්න, රස විඳ ගන්න, සිතෙන් දුක සැප විඳ ගන්න අපේ ඉන්ද්‍රියන් හදලා තියෙන්නේ. එහෙත් ඒ එකක්වත් නෙමෙයි මේ සැනසීම කියන්නේ. වෙනම දෙයක්. ඒක කවදාවත් නිර්වචනය කරගන්න හරි ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත කරගන්න හරි බෑ. ධර්මය ප්‍රකට වෙනකොට, අතහැරීමේ ගුණය ඇති වෙනකොට ඇති වෙන ස්වභාවිකත්වය. ඒ තුල දැනගන්න දෙයක් නෑ. ඒ තුල දරාගන්න දෙයක් නෑ. ඒ මතකේ තියාගන්න කිසි දෙයක් නෑ. ඒ මෙහෙවන්න දෙයක්වත් නෑ. සැහැල්ලුවේ මොනවද මෙහෙවන්න තියෙන්නේ? සැහැල්ලුවේ මොනවද අතහැරියට පස්සේ මොනවද දරා ගන්න තියෙන්නේ නේ? ඒ නිසා සැහැල්ලුව කියන්නේ ද්‍රව්‍යයක් හරි රූපයක් හරි වර්ණයක් හරි නෙමෙයි. මේ අතේ විහිුණේ අර සැහැල්ලුව. යමක් අතේ දෙන්නා අතහැරියාම ඇති වෙන සැහැල්ලුව. ඉතින් මේ සැහැල්ලුවේ වර්ණකෝ? මේ සැහැල්ලුව කොහොමද කාට හරි කියලා දෙන්නේ? ඒක මගේ අතට දැනෙනව මිසක්, ඒක අත්හල කෙනාට දැනෙනව මිසක් නේ? එතකොට අපිට තේරෙනවා වචන කියන්නේ බොරුවක් කියලා තේරෙනවා. ඒ බුරු වචන වලින් තමයි අපි කොහොම හරි මේ ගොඩ උනේ. මේ ගොඩ වෙන්නේ. බුරු වචන අපි කොහොම හරි සම්බන්ධ කරලා ඒ තුළ විද්‍යාව පහල කරනවා. ඒ පහල කිරීම නිසා තමයි දේශනා ප්‍රාතිහාරයක් ඒක පුදුමය දනවන කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ අගය කරන මේ ලෝකේ තියෙන වටිනාම ප්‍රාතිහාරය තමයි පුජ්‍යලෙක්ගේ ජීවිතය නිවන් මගට යොමු වෙන්න වචන පාවිච්චි කරන එක. වචනවල නැති ගුණයක් වචනවල හදනවා. නිවන කියන ගුණය වචනවල නැහැ. වචනවල නැති ගුණයක් වචනවල තනනවා. ඒක ප්‍රාතිහාර. ඒක අවබෝධයක් ලැබූ කෙනෙකුට මැරෙන්න කටපාඩම් කළා කියන්න බෑ. ඒක තමයි ගොඩක් අයට වැරදුනේ මේ පොත් බලාගෙන බණ කියන්න ගිහිල්ලා. ඒව බණ කියන්න ඕන අපිත් පොත් බලන පොත් බලලා ඉගෙන ගන්න. නමුත් අවබෝධය තුළ නොයි වචන ඉක්මවීමේ හැකියාව තියෙන්නේ. සම විටම කිසිවෙක් නොවීම කෙසේ උගන්වන්නද? කිසිවෙක් නොවි සිටින්නේ කෙසේද? එහෙම ආකාරයක් විදියක් නැහැ. ඒ තේරුම් ගත යුතුත් නැහැ. තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුත් නැහැ. අතහැරීම තුළ ඇතිවන ස්වභාවය අතහැරියට පස්සෙම ඇති වෙන්නට ඉඩ හරින්න ඕන. අතහරින් නැතුව මේකේ සැහැල්ලුව විඳින්න ගියන් කොච්චර බෑනේ. ඒක අත්දැකීමක්. දැන් මෙහෙම බරක් අතේ තියාගෙන සැහැල්ලුව කියන එක මගේ අතට ලබා ගන්න බෑ. ඒක වින්දනේ වෙන්න නම් දැනෙන්න නම් අතහරින්න ඕන. ඒ නිසා නිවන වේලාසනින් දකින්න දැනගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කළේ අර චේතෝ විමුක්තිය, චේතනා කර්මයක්. එහෙම නැත්නම් මේ දෘෂ්ටියක් ක්‍රියාත්මක වෙන්නට පසුබිමක් සාදන්නේ නැති උත්තරීතරත්වය බුදුරජාණන් වහන්සේගේ නිර්වචනය වූයේ මෛත්‍රියයි. මහා මෛත්‍රියයි. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. මම මහණෙනි කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ චේතෝ විමුක්තියට. අර ඉහළ ඔක්කෝම කරුණු කියාගෙන කියාගෙන ආව ඒ බ්‍රාහ්මණයන්ගේ භාවනා ක්‍රම ටික නේ. උපදින සත්තු, නූපදින සත්තු, ළඟ ඉන්න සත්තු, දුර ඉන්න සත්තු, ඔය ඔක්කෝම කියාගෙන ඇවිල්ලා කිව්වා මහණෙනි මගේ මෛත්‍රිය කියන්නේ චේතෝ විමුක්තියයි. එහෙම නැතුව හරම කියෝ කියෝ හිටියට ওই වැඩේ කෙරෙන්නේ නැහැ, වෙන්නේ නැහැ. ඈ ලෙඩ කියන්නේ ජීවිතයෙන් බැහැර වූ දෙයක් නෙමෙයි, නිතරම ජීවිතෙත් එක්ක එකට බැඳිලා තියෙන දෙයක්. කාලගුණේ වගේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් මෙයාව එහාට මෙහාට වැටෙනවා. උෂ්ණත්වය වැඩි වුණොත් අඩු වුණොත්, සෙමපිට වැඩි වුණොත් අඩු වුණොත් මේ ඔක්කොම දේවල් වෙනවා. ඒ මෛත්‍රීන් සිටින විට තමන්ගේ සිත ගත නිවෙනවා. ඒ නිවෙන සිතෙන් ලෝකයේම නිවන්නට පුළුවන් බලයක් තියෙනවා. ඒ චිත්ත ධාරාව වුණත් කෙනෙකුට යොමු කළාම නිවීමෙන් ඒ ජීවිතේ වුණත් නිවෙන්නට පුළුවන්. හැබැයි තමා තුළ නිවීමක් තිබෙනවා නම් පමණයි ඒ කළ හැක්කේ. තමා දෙවීමකින් සිටිද්දී, තමන් රෝගීව සිටිද්දී කෙසේද අන් අය නිරෝගී කරන්නේ? එතකොට තමානි වුණු මනසකින් ඒ චිත්ත ධාරාව යොමු කරනකොට අනිත් අය නිවෙනවා. දැන් වෛද්‍යතුමාට මේ වචන එකක්වත් ඇහෙන්නේ නැහැ නේ? වදින් නැති කඩයක් තියෙනවා. ඒක තමයි වැඩේ. මමයි කියාගෙන ගියා. මම කියන්නේ ඒක නරක නෙමෙයි, ඒක හොඳයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. ඒක තමයි විය යුත්ත. ඒක තමයි විය යුත්තේ. දැන් අර වෛද්‍යවරයා එක දිහාවක ඉන්නෝ, තමන් තව දිහාවක ඉන්නෝ. ගේදර එක දිහාවක තියෙනවා, තමන් තව දිහාවක ඉන්නෝ. ශරීරයමමයි, ගේදරමමයි, යාන වාහනමමයි කියන තැන ජීවිතේ වෙනස් වෙනවා. එතකොට මම යාන වාහනවල නෑ, මම ගේ දොරේ නෑ, මම ශරීරේ නෑ. මෙහි තියෙන්නේ මෙහෙයවීමක් හා කලමනාකාරීත්වයක් හා ජීවත් වීමක්. මේ තුල මමෙක් නැහැ කියන පද නමේ හරි මමෙක් ඉන්නවා කියන පද නමේ හරි නිරෝධයක් ලැබූ කෙනෙක් නැහැ. මොකද පදනමක් කියන්නේ දෘෂ්ටියක් සංකල්පයක්. ඒක දරා ගැනීම, ඒක වින්දනය. ඒතකොට නිරෝධය හඳුනන්න ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. නිරෝධය හඳුන ගන්න උත්සාහ කරන්න ගියාම ගැටලු ඇති වෙනවා. නිරෝධය හඳුන ගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. නිරෝධය කියන්නේ නිරෝධය. ඒක හඳුන ගන්නවා නම් භාණ්ඩයක් වෙන්න බෑ. ගන්න යම්කිසි බරක භාණ්ඩයක් වෙන්න ඕන. ද්‍රව්‍යමය වස්තුවක් වෙන්න ඕන. අපිට ගන්න නම් මේ මනසට ඒක රූපයක් හෝ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් විය යුතුමයි. එසේ නැති දෙයක් ගන්නට ක්‍රමවේදයක් නෑ. එහෙනම් නිවන අපිට ගන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දෙයක්. එතකොට ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ ගන්න එකට නෙමෙයිද කියලා හන්නත් පුළුවන්. අන්න ඒක නිසා අපි තමයි කියන්නේ මේ වචන ඔක්කොම බොරු කියන්නේ ඔය කතාව නිසා තමයි. මොකද වචනයක් හැමතිස්සෙම දෘෂ්ටිගත වෙන්න බලනවා. දැන් බුදුරජාණන් වහන්සේත් අර මම කියන වචනේ පාවිච්චි කරනවා. බලන්න. නමුදු දහම්දරේ මමත්වයක් තිබ්බද? නෑ. ඒක තමයි මේ වචන නිතරම දෘෂ්ටිගත වෙන්න බලනවා. වචන නිතරම අන්තගාමී. ඒ නිසා තමයි අපේ වෛද්‍යතුමන් කියන්නේ ඇති දෙයක් නෑ වචනවල. ඒක හරි බොරුවක්. වචනවලින් නිදහස්, සංකල්පවලින් නිදහස්, දෘෂ්ටිවලින් නිදහස් වුණාම තියෙන්නේ අපූර්වත්වය පමණයි. අපි චුට්ටක් කතා කරමුද? හොඳයි නේද ડોක්ටර්? ඒක හොඳයි. දැන් ධර්මයේ තුල සිටිනකොට යම් සෝයක් තියෙනවා. ආයෙත් අපි ගිහිල්ලා රූප, වේදනා, සංඥාවල්, සංකාරවල් එක්ක සැරිසරනකොට කාය විඥානේ ලේවල ආයි මිනිස්සුන්ගේ මානසික ස්වභාවයන් එක්ක ගස්ඨණය වෙන්නට අපි ලෞකික ශක්තියෙන් ගොනු කරගන්නවා. දැන් මේ සමාජේ හැරි මිනිස්සු ඉන්නේ විස්සන්තර වගේ සම්පූර්ණ මානසික අතහැරීමෙන් ස්වභාවයෙන් හිටියොත් එහෙම තියෙන ඇඳුමත් පන්නගෙන යන සම්පන්නමේ මිනිස්සුයෝ ඉන්නවා. එතකොට මේ ලෞකික ශක්තියින් එක බේරෙන්න අපි ලෞකික ශක්තිය නිර්මාණය කරනවා. නිර්මාණය වුණාම ඒවයි යංගිසි දැවෙන ගුණයන් තියෙනවා. තේරෙනානේ? ඒ වගේම කෙලෙස් සහිත මිනිස්සෙක් ඇවිල්ලා කතා කරන ටික වෙලාවක් කතා කරනකොට එයාගේ තියෙන රාගය, එයාගේ තියෙන ද්වේෂය අපි හිතවලට ආකර්ෂණය වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔය බල්ලෙක් පූසෙක් ළඟ තියාගෙන නිදාගත්තොත් ඒ සතාගේ තියෙන මානසික අසන්සුන්භාවය පව අපිට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වීමෙන් අසන්සුන් වීමට හැකියාව තියෙනවා. ඒත් මේ අවබෝධය කියන එක යටින් උල්පතක් වගේ තියෙනවා. ඒක හිරු මඩල වගේ තියෙනවා. හිරු අච්චර විශාලයි. ඒත් පුළුවන් වලාකුලකින් ආවරණය කරන්න දවසකටනේ. ඒ වගේත් යම් යම් ආවරණ අවස්ථාවල් අවබෝධයට පත්වුවත් ඇති වෙනවා. අතුන ඇති වුණාට මතක තියාගන්න හිරු නොසැලී හැමදාම පායනවා. ඉතින් අපි ආරම්භ වෙලාවට කලබල වෙන්න ඕනේ නැහැ. අනේ ඉර වැහිලා ගියා, ඉර පායන එකක් නැහැ කියලා. නෑ, ඉර නොසැලී හැමදාම පායනවා. සාමාන්‍යයෙන් ගැටලු ප්‍රශ්න ඇති වුණාම සංවේදී වෙනවා අවබෝධයට පත්වෙච්ච කෙනෙකුටත්. නමුත් දවස් දෙකක් තුනක් ඇතුළත ඕනම එකක් මැකිලා ගිහිල්ලා එයා අලුත්ම අලුත් කෙනෙක් බවට පත් වෙනවා. දැන් කැලණිගඟේ මඩ වතුර ගහගෙන ගියාට ඒක ගලා යෑමක් තියෙන නිසා ආයි නිල් කැටේට වතුර ඊළඟ දවසේ බලනකොට තියෙනවා. මනසෙත් එහෙමයි. ඉතින් මේ වෙලාවට අපි කලබල වෙන්න හොඳ නැහැ. ඒක විවිධ හේතු සාධකයන් මත. නමුත් මේ හැම දෙයක්කටම වඩා ඉහළින් ප්‍රබල විදිහට අර තදින් නොදැනෙන වචන නොදැනෙන ගුණය ඇති වෙනවා. ඒත් අර සමහර වෙලාවට පුජ්‍යලයන්ගේ තියෙන මානසිකත්වය අපිට දැනෙනවා. දැන් මට සමහර වෙලාවට දැනෙනවා අමුතු මානසිකත්වයක්. එතකොට මම කල්පනා කරනවා මේ මොකද්ද මේ මානසිකත්වය? බලනකොට මට තේරෙනවා මේ මට මේ දැනෙන්නේ මගේ මානසිකත්වයක් නෙමෙයි මේ දැනෙන්නේ. මට දැනෙන්නේ මේ අහවල් පුජ්‍යලයාගේ මානසිකත්වය. අහවල් පුජ්‍යලයාගේ තියෙන ද්වේෂී ස්වභාවය, කෙලෙස් වල ස්වභාවය තමයි මේ මට දැනෙන්නේ. හරි. ඒක අමතක කරපු ගමන් ඒ සංඥාවේ පුජ්‍යලයාව අමතක වෙච්ච ගමන් ඒ මානසික ස්වરૂපයක් නැතු වෙනවා. ඒ වගේම කතා බහ කරනවා නම් ඉස්සර යාගේ මානසික ස්වභාවය තමයි දැනෙන්නේ. දැන් මෙතේට නෙවුණු කෙනෙක් ආවම මේ නිවීම මටත් ආකර්ෂණය වෙනවා. කෙලෙස් සහිත, දුෂ්ට, ඊර්ෂ්‍යා සහගත, ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මදමාන තියෙන කෙනෙක් ආවොත් එimhe ඒකත් හරියට දැනෙනවා. එතකොට ඒකේ සුන්දරත්වයක් නැතු වෙනවා. ඒ සියල්ලට ඉහලින් නිරෝධ ඇසක්, විමුක්ති ඇසක්, සම්මයක් ඇසක්, නිදහස් ඇසක් ජීවිතේ පායන නව උදාවීමක්. ඇස පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා බුදුරහමඳුරෝ උදාන වාක්‍ය කියන්නේ මේ අපූර්ව ගමම් මග අවදි වීමත් සමග. ඒ මනාව ප්‍රකට වීම තුළ අපි කීමට කියන්නේ ලේවල පවා තියෙන කෙලෙස් තුනී වෙලා ගියාට පස්සේ අපි ওই දකින්න නිරෝධය හත්පස් වැඩුණට පස්සේ මේ ශරීරය ඉන්ද්‍රියන් කිසිවක් නොදැනෙන මට්ටමට දැන් නොදැනීම කියන එක අපි හඳුනාගෙන තියෙනවා. නමුත් ඡායා මාත්‍රය කියන එක දැනෙනවා. ඒක දැනෙනවා කියන්නත් බෑ. ආයි දැනීමට එන්න පුළුවන්. නමුත් ඒ දැනීම හැම දෙයක්ම අන්තගාමී නොවි සිද්ධ වෙන නිසා හානිකර තත්ත්වය අඩු වෙනවා. හේතු ආත්ම දෘෂ්ටිය මමත්වය දැඩිව මමත්වයෙන් බැස ගැනීම කියන එකෙහි නොමැති නිසා අවසාන සිතුවිල්ලෙන් ඕනම ක්ලේශයක් පිරිසුදු වෙනවා. ඕනම තණ්හාවක්, ඕනම වෛරයක්, තරහක් පිරිසුදු වෙලා යනවා. අවසාන සිතුවිල්ල පිරිසුදුයි ධර්මය දැක්ක ඕනම කෙනෙක්ගේ. පිටින් තියෙනවා ඒ පාරම්පරික ගතිගුණ, වටපිටාවේ ජීවන ස්වභාවයන්, එයාගේ පැවැත්ම, ඒ වගේ දේවල් නිසා යම්කිසි වටපිටාවක් තියෙනවා. අවසාන සිතුවිල්ල හරි පිරිසුදුයි. අවසාන සිතුවිල්ල පිරිසුදු නැත්තම් දැන් ඊ ධර්මයේ කියද්දී එක්තරා පිරිමි පොඤ්ජලයක හිටපු ගම එකපාරට පැත්තකට දුවගෙන ගියා. නුවර ගිහිල්ලා මම එන විට ඇහුවා එයාගෙන් මේ තුවාලෙට ලුණු දානවා වගේ දැනුණා නේද මනසට? ඔව් මට එහෙම එකක් දැනුණා මඳුරෝ කියලා කිව්වා. මන් දන්නවා ඒ පුජ්‍යලයා පිටින් හිමිච්චා වගේ හිටියට ඇතුලෙන් හරිම දුෂ්ට මිනිස්සෙක්. හිත ඇතුලෙන් හරිම දුෂ්ට මිනිස්සෙක්, බොහොම හොඳින් කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා, පහරලේ කරගෙන ඉන්නවා. මං කිව්වා ඔබතුමා මූණටම කිව්වා, මං කිව්වා ඔබතුමාගේ හදපතුල හරිම දුෂ්ටයි, ධර්මයේ වැටෙනකොට ගිනි ගන්නවා, දුවනවා. දැන් මේ ධර්මයට කැමති නැත්තිත් ඒ වගේ අය මනස විවෘත කළා එන්න කැමති නෑ. ඇයි වෙනස් කරගන්න බැරි ගොඩාක් තියෙනවනේ මායා දෘෂ්ටි. ඒවත් එක්ක වෙලිලා අයියෝ මේ ඔක්කොම එළියෙනවා, විවෘත වෙනවා, ඒවා නැති වෙනවා කියලා අර දේවල් ද්වේෂයේ වින්දනය කරගෙන, ලෝභයේ වින්දනය කරගෙන ඒ අයට මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ. මේ ඔරොත්තු දෙන්නේ ධර්මය විවෘත මනසක් ඇති අයට, පුණ්‍යවන්ත සිතිවිලි තියෙන අයට, දැහැමි ගති පැවතුම් තියෙන අයට ධර්මය මිහිරි වෙනවා, රස වෙනවා. ඒ රස ඔස්සේ ගමන් කරලා තමයි මනස සැහැල්ලු වෙන්නේ. හැම දිනාටම ධර්මයෙන් ජීවිතේ බබලවා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.